මෙම වීඩියෝ පටයෙන් අප ඉදිරිපත් කරනුයේ මුස්ලිම් නොවන ප්‍රසිද්ධ පුද්ගලයින් අතර 15 දෙනෙකු මුහම්මද් තුමානන් පිළිබඳව දැක් වූ අදහස් කීපයකි. ආචාර්ය විලියම් ඩ්‍රෙපර් History of Intellectual Development of Europe ජස්ටිනියන්ගේ මරණයෙන් සිව් වසරකට පසුව ක්‍රිස්තු වර්ෂ 569 දී අරාබියාවේ මක්කා නගරයේ උපත ලැබූ මිනිසා මානව සංහතියටම ප්‍රබල බලපෑමක් කළ පුද්ගලයෙකි. අධිරාජ්‍යයන් කීපයකට ආගමික නායකත්වය දැරූ මානව සංහතියෙන් තුනෙන් එකක එදිනදා ජීවිතයට මඟපෙන් වූ එතුමාව දෙවියන්ගේ දූතයා යනුවෙන් හැඳින්වීම ඉතා උචිතය. පිලිප් කේ හිට්ටි History of the Arabs කිසිදා එකමුතු නොවූ ඒ සමාජය එහි භූගෝලීය සීමාවන් තුළ පමණක් හඳුනාගත් දේශය තුළ මුහම්මද් තුමානන් කෙටි කාලයක් තුළ භෞතික වස්තුන්ගෙන් තොර වූ දහමක් ගොඩනැගුවේය. එය කිතුණු හා යුදෙව් දහමට විශාල බලපෑමක් කළේය. දේශ සීමා පසු කරමින් ඉතා වේගයෙන් ප්‍රදේශ බොහෝමයක පැතිර ගොස් ශිෂ්ට සම්පන්න ලොවකට පිවිසෙන්නට තරම් වූ අධිරාජ්‍යයක අඩිතාලම ඔහු දැමුවේය. තෝමස් කාලයි Heroes and Hero Worship and the Heroic in History මෙතුමා කෙරෙහි පැවරූ අපවාදයන් අපටම කළ නින්දාවකි. ඉතා තැන්පත් එම ශ්‍රේෂ්ඨ ආත්මය සැබවින්ම සැලකිය යුතු පුද්ගලයෙකි. ඔහු ලෝකය ආලෝකමත් කළ යුතු විය. එය ලොව මැවුම්කරුගේ අනසක විය. මහත්මා ගාන්ධී 1924 යං ඉන්දියාහි පළ වූ ප්‍රකාශය මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත් තුළ මතභේදයකින් තොරව දැඩි පිළිගැනීමකට ලක් වූ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගැන දැනගැනීමට මට ඇවැසි විය. මිනිස් ජීවිතය තුළ ඉස්ලාම් පිවිසුමේ අසිපතින් නොවන බවට මම තරයේම එකඟ වෙමි. එතුමා තුළ වූ නිහතමානී බව, නිරහංකාර බව, පොරොන්දු කෙරෙහි වූ සාවධානය, මිතුරන් හා අනුගාමිකයන් වෙත දැක් වූ දැඩි කැපවීම, නිර්භීත බව, අභීත බව, දෙවියන් කෙරෙහි හා තම දූත මෙහෙවර කෙරෙහි වූ දැඩි විශ්වාසය ඒට හේතු විය. මේ හැරෙන්නට අසිපත ඔවුන් ඉදිරියට සියල්ල ගෙනාවේ නැත. සියලු බාධක ජයගත. එතුමානන් පිළිබඳව වූ දෙවන ග්‍රන්ථය කියවීමින් පසුව එම ශ්‍රේෂ්ඨ ජීවිතය ගැන කියවීමට යමක් නැතිවීම ගැන මම කනගාටු වෙමි. එඩ්වඩ් ගිබන් හා සයිමන් ඕක්ලේ History of the Saracen Empire ලන්ඩනය 1870. මුහම්මද්ගේ ජීවිතයේ ජයග්‍රහණයට හේතුව අව්‍යාජ සදාචාර ධර්මයයි. අප පුදුම වන්නේ ඔහුගේ ධර්ම ප්‍රචාරය ගැන නොව ඒ ස්ථාවරත්වය ගැනයි. මක්කාවේ හා මදීනාවේ ඇරඹූ නිර්මල අංග සම්පූර්ණ සංකල්පය සියවස් 12කට පසුවත් ඉන්දියානු අප්‍රිකානු විප්ලවයන් හා තුර්කියේ කුරාණයේ සම්බන්ධ විප්ලවය හමුවේ නොවෙනස්ව සුරක්ෂිතව පැවතුනි. එතුමාගේ අනුගාමිකයින් තම විශ්වාසය හා භක්තිය මිනිසුන්ගේ බුද්ධිය හා උපකල්පනය මත මැනීමට ඒකමතිකව විරුද්ධ වෙති. ඒකීය දෙවියන්ව මම විශ්වාස කරමි. මුහම්මද් ඔහුගේ දූතයා බව මම විශ්වාස කරමි යන්න ඉස්ලාමයේ නොවෙනස් ප්‍රකාශයයි. දෙවියන් පිළිබඳව සංකල්පයේ කිසිදු දෘශ්‍යමාන ප්‍රතිමාවකින් අවතක්සේරු කර නැත. එතුමාගේ ගරුත්වය සදාචාරයේ ඉක්මවා ගොස් නැත. එතුමාගේ ජීවමාන උපදේශයන් තම අනුගාමිකයන්ගේ කෘතඥතාවයට ලක් වූ අතර එය හේතුව හා ධර්මය තුළ රැඳී පවතී. රෙවන් බොස්වර්ත් ස්මිත් මොහම්මද් ඇන් මොහම්මද් නිසම් ලන්ඩනය 1874. රටේ මෙන්ම දේවස්ථානයේ නායකයා ඔහු සීසර් හා පාප් වහන්සේගේ චරිතයන් ඒක පුද්ගලව නිරූපණය කරයි. එහෙත් ඔහු පාප් වහන්සේගේ මෙන් ව්‍යාජ සමාර්ථයන් නොමැති පාප් වහන්සේ කෙනෙකි. සීසර් සතුමෙන් විශාල සේනාවක් නැති සීසර් කෙනෙකි. හමුදාවක් ආරක්ෂක පොලිස් නිලධාරීන් හා ස්ථිර වැටුපක්ද ඔහුට නොවීය. කිසිවෙකු දේව වරමකින් ලොව පාලනය කළේ නම් එය මුහම්මද්ය. කිසිවෙකුගේ සහය නොමැතිවම ඔහු බලවත් විය. එමෙන්ම බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවේද නැත. සමාජීය ජීවිතයක් ගත කළ ඔහුගේ පෞද්ගලික ජීවිතයේද සරල එකක් විය. මුහම්මද්ගේ ධර්මය තුළ සියල්ල වෙනස්ය. අපැහැදිලි අභිරහස් දෑවෙනුවට අප සතු ඇත්තේ ඉතිහාසයයි. ඔහුගේ බාහිර ඉතිහාසය ගැන දන්නෙමු. ඔහුගෙන් පසුව අද්විතීය මූලාරම්භයක් ඇති විශිෂ්ට ලෙස සංස්කරණය කරන ලද බලවත් ලෙස සැකයක් මතු කිරීමට අසමත් වූ විද්‍යාමාන බලයක් සහිත ග්‍රන්ථයකින් ඔහුගේ අභ්‍යන්තර ඉතිහාසය දැනගත හැකිය. Gibbon, The Decline and the Fall of the Roman Empire, 1823. රාජකීයත්වයේ ගර්වයට එරෙහිව මුහම්මද් සතුව තිබුණේ යහපත් අභිප්‍රායන්ය. දේව දූතයා වූ ඔහු තම පවුලට සේවකයෙක් ලෙස කටයුතු කළේය. ඔහු පහන් දැල් වූයේය. ගෙයි බිම අතු ගෑවේය. බැටළු දෙනුන්ගෙන් කිරිදවන්නට විය. තමාගේ ඇඳුම් පැළඳුම් හා පාවහන් අලුත් වැඩියා කළේය. තපස් බව හා එහි ප්‍රතිඵල ඔහු හෙළා දුටුවේය. ඔහු සාමාන්‍ය ආහාර වේලක රස බැලුවේය. ටිලෙසි ඔලෙරි ඉස්ලාම් ඇට් ද ක්‍රොස් රෝඩ් ලන්ඩනය 1923. ධර්මෝන්මාදයෙන් යුත් මුස්ලිම්වරු අත්පත් කරගත් සියලු රටවල් අසිපතේ බලයෙන් ඉස්ලාමය පිළිගැනීමට එහි වැසියන්ට බල කලායයි කියවෙන පුරාවෘතියනූ කලී ඉතිහාසාඥයෙන් නිතර පවසන ඔවුන් තුළ වඩාත් කාවැදනු මිත්‍යාවක් බව ඉතිහාසයෙන් පැහැදිලිවෙයි. සර් ජෝර්ජ් බර්නාඩ් ෂෝ ද ජනවින් ඉස්ලාම් පළමුවලුම අටවැනි පිටුව 1936. එංගලන්තේ නැතිනම් යුරෝපය මතු සියවස තුළ කිසියම් ධර්මයක පාලනයට යටත් වන්නේ නම් එය ඉස්ලාම් ධර්මය විය හැකිය. මම සැමවිටම මුහම්මද්ගේ ධර්මය අදිතක්සේරුවෙන් බලන්නේ එහි ඇති අපූරු ජීවමාන බව නිසාය. වෙනස් වන ලෝකයේ ඕනෑම කාලයකට උචිතවීමට හැකියාවක් ඇති එකම ධර්මය එයයි. මම ඔහුව අධ්‍යයනය කළෙමි. ඔහු අපූරු මිනිසකි. ක්‍රිස්තු විරෝධියෙකු ලෙස මම ධර්ම මතය නම් ඔහුව මානව වර්ගයාගේ ගැලවුම්කරු ලෙස හැඳින්විය යුතුය. ඔහු වෙනි මිනිසෙකු නූතන ලෝකයේ ආඥාදායකයා වේ නම් මෙහි ඇති ගැටලු ලොවට අවශ්‍ය සාමය හා සතුට රැගෙන එන ආකාරයට විසඳුම ඇත. අද යුරෝපය තුළ මුහම්මද්ගේ ධර්මය පිළිගැනීමට මුලපුරනවා මෙන් හෙට දවසේදීත් එය යුරෝපයේ පිළිගැනීමට ලක්වනු ඇති බවට මම අනුමාන කරමි. Michael Hart, the 100, a ranking of the most influential person in history, New York, 1978. ලෝකයේ වඩාත් බලවත්ම මිනිසුන්ගේ ලෑස්තුවට මම මුහම්මද්ව ඇතුළත් කිරීම ඇතැම් පාඨකයන්ව පුදුමයට පත් කළා මෙන්ම ඇතැමුන් ප්‍රශ්න කළ. ඇත්තෙන්ම ආගමික හා ලෞකික ජීවිතයන්හි එකසේ සාර්ථකත්වය අත්කරගත් ඉතිහාසගත එකම පුද්ගලයා ඔහුය. ක්‍රිස්තු ධර්මයේ ජේසුස් වහන්සේ හා ශාන්ත පාවුල් මැතිදු එක්ව ඇති කරන බලපෑමට වඩා ඉස්ලාම් ධර්මය තුළ මුහම්මද්ගේ බලපෑම ප්‍රබලය. මම මුහම්මද්ව මානව ඉතිහාසයේ බලවත්ම තනි පුද්ගලයා ලෙස නම් කිරීමට හේතු වූයේ ආගමික හා ලෞකික දෑහි අසාමාන්‍ය සුසංයෝගයක් ඔහු තුළ වීමයි. W. Montgomery Watt, Muhammad at Mecca, Oxford, 1953. විශ්වාසය වෙනුවෙන් ඕනෑම කටුකත්වයකට මුහුණ දීමට ඔහු තුළ වූ සූදානම තම නායකයා ලෙස පිළිගෙන ඔහු කෙරෙහි විශ්වාසය තිබූ ඔහුගේ අනුගාමිකයින්ගේ සදාචාරාත්මක ගතිගුණ, ඔහුගේ විජයග්‍රහණය යන සියල්ල ඔහුගේ අවංකත්වය පෙන්නුම් කරයි. මුහම්මද් වංචනිකයෙක් යැයි සිතීම ප්‍රශ්න මතු කරන්නකි. තවද බටහිර රටවල් තුළ මුහම්මද් තරම් අඩුවෙන්ම අගය කිරීමට ලකු තවත් ඉතිහාසගත පුද්ගලයෙක් නොමැත. මෙලෙස මුහම්මද්ගේ අවංකත්වය හා අරමුණ තුළ වූ නිර්මල බව ඇගැයීම පමණක් නොසැහේ. ඔහුව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත යුතුයි. අතීතයේ පළවුණු සාවද්‍ය දෑවලින් නිදොස් වීමට නම් ව්‍යාජ සිතුවමට වඩා සැබෑ සාධක තුලින් සනාථ කිරීම වගකීමක් බව අමතක නොකළ යුතු අතර ඒ ඉතා අපහසුවෙන් හෝ ලබාගත යුත්තකි. වොෂින්ටන් ආර්වීන්, Muhammad and his successors. ඔහුගේ ආහාරයේ සුළු හා සරල එකක් වූ අතර නිතර උපවාසයේ යෙදුණේය. බාහිර උත්කෘෂ්ටිය හා අලංකාරය ගැන ඉතා සුළුවින් සිතුවේය. ඇඳුම් ඉතා සරල ඒවා වූ අතර පෞද්ගලික ගනුදෙනුවලදී ඉතා යුක්ති සහගතව කටයුතු කළේය. මිතුරන්ටත් ආධුනිකයින්ටත් ධනවතුන්ට මෙන්ම දුගී අයටත් බලවතුන්ට මෙන්ම දුර්වල අයටත් එකසේ සැලකූ අතර පොදු ජනතාව පිළිගෙන ඔවුන්ගේ පැමිණිලිවලට ප්‍රියමනාපව සවන් දීමෙන් පොදු ජනතාවගේ ආදරය ඉහලින්ම දිනා සිටියේය. ඔහුගේ හමුදා ජයග්‍රහණ තම ආත්මාර්ථකාමී ඉලක්කයන් සපුරා ගැනීමට කළ ඒවා නොවන අතර ඒවා කිසිදු ආඩම්බරයකට හෝ අනවශ්‍ය පැසසුමකට තුඩු දුන්නේ නැත. ඔහු ඉතා බලවත් වූ අවස්ථාවේදී ආරම්භයේ පීඩාකාරී තත්ත්වයේ සිටියදී ඔහු සතුව සරල බව නොවෙනස්ව තිබුණි. කුමන උත්කෘෂ්ට ස්ථානයකදී වුවත් ඒ ඇතුළ වන විට අනවශ්‍ය හරසර හා ගරු බුහුමන් පෙන්වීම ඔහු ප්‍රිය කළේ නැත. ඔහු විශ්ව ආධිපත්‍යයක් ඉලක්ක කළේ නම් ඒ විශ්වාසයේ ආධිපත්‍යයයි. ඔහුගේ දෑතේ වැඩුණු එම ලෞකික පාලනය ඔහු තුළ ආඩම්බරයක් ඇතිවීමට තුඩු නොදුන් අතර එය තම පවුල තුළ චිරස්ථායි කර ගැනීමට කිසිවිටකත් උත්සාහ කළේ නැත. ජේම්ස් මිචන, ඉස්ලාම් ද මිස් අන්ඩර්ස්ටුඩ් රිලිජන්, රීඩර්ස් ඩයට් සඟරාව 1955 මැයි. මානව ඉතිහාසයේ ඉස්ලාම් ධර්මය තරම් වේගයෙන් කිසිදු ආගමක් පැතුරුණේ නැත. මෙලෙස විය හැක්කේ අසිපතින් බව බටහිර රටවල් පුළුල්ව විශ්වාස කරති. නමුත් කිසිදු නූතන උගතෙක් එය පිළිනොගනි. පෞද්ගලික නිදහස කෙරෙහි කුරාණය මූලික තැනක් දෙන බව එහි වැකිවලින් පැහැදිලි වේ. පෙර පැමිණි දූතවරුන් මෙන්ම මුහම්මද් දෙවියන්ගේ වදන් මිනිසුන් තුළට ගෙන යාමට දැඩි වෑයමක් කළේ සුරදූතයා පැමිණ කියවන්න යැයි පැවසුවේය. අපි දන්නා තරමින් මුහම්මද්ට කියවීමට හෝ ලිවීමට බැරිය. ඒත් ඔහු එම විශ්මිත වදන් මිනිසුන්ට කියවූ අතර ඉතා සුළු කාලයකින් ලොවේ වැඩි කොටසක් එම විප්ලවීය වෙනසට භාජනය වූහ. දෙවියන් එක්කෙනෙකි. සෑම දෙයකදීම මුහම්මද් ඉතා ප්‍රායෝගික විය. ඔහුගේ පුත් ඉබ්‍රාහිම් මියගිය අවස්ථාවේදී චන්ද්‍රග්‍රහණයක් ඇතිවිය. එය දෙවියන්ගේ ශෝකය පළකිරීමක් බවට කටකතා පැතිරුණි. එහිදී මුහම්මද් මෙලෙස පැවසුවේය. ග්‍රහණයක් වූ කලී ස්වභාව ධර්මයේ එක් සිදුවීමකි. එවැන්නක් මිනිසාගේ උපත හා මරණය සමග ඈදා ගැනීම අනුවණකමකි. මුහම්මද් මරණයට පත් වූ අවස්ථාවේදී ඔහුට දේවත්වය ආරෝපණය කිරීමට ඇතමුන් පෙළඹුණු අතර ඔහුගෙන් පසු පරිපාලනය භාර ගැනීමට සිටි ඔහුගේ අනුගාමිකයා එම අධිසංවේදී අවස්ථාව තම ඉතිහාසගත ප්‍රකාශයකින් මෙලෙස පාලනය කළේය. ඔබ අතුරින් කිසිවෙකු මුහම්මද්ව නැමදුවේ නම් ඔහු මරණයට පත්විය. ඒත් ඔබ දෙවියන්ට නමදින්නේ නම් ඔහු සදා ජීවමානය. ලෝරන්ස් E. බ්‍රවුන් The Prospects of Islam 1974. මුස්ලිම්වරු කොතැනක ගියත් අසිපතේ බලයෙන් ඉස්ලාමය පිළිගැනීමට බල කරන බවට කිතුනු භක්තිකයන්ගේ පොත්පත්වල පුළුල්ව පැතිර පවතින මතය සාවද්‍ය බව වඩාත් බලවත් දත්තයන්ගෙන් තහවුරු වෙයි. අල්ෆාන්ස් ඩි ලමාටාන් හිස්ටරි ඩි ලතුකි පැරිසිය 1854. කිසිදු මිනිසෙකු තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අතිශ්‍රේෂ්ඨ වූ ඉලක්කයක් වෙත නැඹුරු නොවු අතර එය අතිමානුෂීය වූ ඉලක්කයකි. එය මිනිසා හා ඔහුගේ මැවුම්කරු අතරට පටබැඳුණු මිත්‍යා මත නැති කරවන්නට වූවකි. මිනිසාව දෙවියන් වෙතටත් දෙවියන්ව මිනිසා වෙතටත් සමීප කරන්නකි. එවකට පැවති පිළිම වන්දනාව හා විකෘති වූ දේව සංකල්පයන්හි ව්‍යාකූලත්වයේ මැද්දේ දේවත්වයේ පරිශුද්ධත්වය ප්‍රකෘතිමත් කළ එකකි. මේ වනතුරුත් මේ ශක්තියට ඔබෙන් වූ එවැනි කර්තව්‍යයකට ඉතා සුළු ආධාර උපකාර ඇතිව කිසිවෙකු මුලපිරුවේ නැත. ඔහු සතුව ආරම්භයේත් අවසානයේත් විශිෂ්ට සැලසුමක් තිබුණි. ඔහු හා එම කතරේ කොනක විසූ මිනිසුන් කිහිප දෙනෙකු හැරෙන්නට ඔහු සතුව ආධාරකයන් තිබුණේ නැත. අවසානයේ මෙවැනි ජීවමාන විප්ලවයක් ලොවේ පිහිටුවාලන්නට වෙන කිසිවෙකු සමත් වූයේද නැත. එහි ආරම්භයෙන් සියවස් දෙකකට අඩු කාලයකදී ඉස්ලාම් ධර්මීය සිය ආධිපත්‍ය මුළු අරාබිකරයේම පැතිර වූ අතර දෙවියන්ගේ නාමයෙන් පර්සියාව, කුරාසානය, ට්‍රැන්සොක්සේනියාව, බටහිර ඉන්දියාව, සිරියාව, ඊජිප්තුව, ඇබිසිනියාව, උතුරු අප්‍රිකාවේ සියලු රටවල් මධ්‍යදරණීය මුහුදේ බොහෝ දූපත් ස්පාඤ්ඤය හා ගුආල් හා කොටසක්ද එහි පාලනයට යටත් විය. අරමුණේ ශ්‍රේෂ්ඨත්වය අල්පයක් වූ ආධාරකයන් විශ්මයජනක ප්‍රතිඵල යන දෑ ශ්‍රේෂ්ඨ මිනිසෙකු මනින නිර්ණායකයක් නම් මුහම්මද් සමග ඉතිහාසයේ අන් කිසිවෙකු සැසඳිය හැකිද? බොහෝ ප්‍රසිද්ධ මිනිසුන් ආයුධ නීති රීති හා අධිරාජ්‍යයන් තැනුවෝය. ඔවුන් නිපැයූ එම ලෞකික දෑ බොහෝ විට ඔවුන්ගේ ඇස් පනාපිටම විනාශ වී යන ඒවාය. මේ මිනිසා සතුව හමුදාවන් නීති පද්ධති රාජධානි ජනතාව හා අධිරාජ්‍යයන් පමණක් නොව මෙම ලෝකයේ තුනෙන් එකක වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාව ඔහු සතු විය. එමෙන්ම පූජාසනයන්, දෙවිවරු, ධර්මයන්, සංකල්පයන්, විශ්වාසයන් හා ආත්මයන් ඔහු වෙනස් කළේය. එහි සියලුම අක්ෂර තුළ හික්මීමක් සහිත එක් ග්‍රන්ථයක් මුල් කරගෙන ඔහු ගොඩනැගූ ආධ්‍යාත්මික බවින් පරිපුන් ජාති අතර සියලු භාෂාවන් කතා කරන සියලු වංශයන්ට අයත් මිනිසුන් වූහ. ව්‍යාජ දෙවිවරුන් කෙරෙහි පිළිකුලක් හා ඒකීය අභෞතික දෙවියන් කෙරෙහි ඇල්මක් ඇති කරන නොනැසෙන චරිත ලක්ෂණ මුස්ලිම්වරුන් තුළ ඔහු ඉදිරි කළේය. මෙලෙස ලෞකික දෑ කෙරෙහි සුළුවෙන් තැකීම මොහම්මද්ගේ අනුගාමිකයන්ගේ චරිත ලක්ෂණයක් වූ අතර ලොවේ තුනින් එකක්ම ප්‍රතිපත්තියට යටත්වීම ඔහුගේ ආශ්චර්යකි. නොඑසේ නම් මිනිසාගේ ආශ්චර්යයක් නොව එම හේතුවේ ආශ්චර්යයයි. ඒක දේව වාදයේ විවිධ මිත්‍යා ධර්මයන් මැදියේ ප්‍රකාශයට පත් වූ අතර ඔහුගේ මුවෙන් පිට වූ එම වදන් තුලින් ඉපැරණි දේවස්ථාන හා පිළිම බිඳි එම වදන් ලොවේ තුනෙන් එකක ලැබුගින්නක් මෙන් පැතිර යාම මහත් ආශ්චර්යකි. ඔහුගේ ජීවිතය, ඔහුගේ භාවනාව තම දේශයේ පැවති මිත්‍යා මත හමුවේ වීරත්වයේ ඒවාට විරුද්ධව කතා කිරීම පිළිම වන්දනාව කෙරෙහි ඔහු දැක් වූ විරුද්ධත්වය වසර 15ක් පුරා මක්කාවේදී ඔහු තුල තිබූ ස්ථාවර බව තම රටවැසියන්ගේ අපරාධවලට ගොදුරු වී සිටීමට හා පොදුවැසියන්ගේ අවමන් දරා සිටීමට ඔහු තුල වූ ඉවසීම යන සියල්ල ආශ්චර්යකි. මෙම සිද්ධාන්තය පියවර දෙකකින් යුක්තය. ඒක දේවවාදය හා දෙවියන්ගේ අභෞතික බව. ඒක දේවවාදයෙන් දෙවියන් කවුරුන්දැයි පවසන අතර දෙවැන්නෙන් කියවෙන්නේ දෙවියන් තුල නොමැති දේය. එකක් අසිපතින් අසත්‍ය දෙවිවරු පරාජය කරයි, අනෙක වදන්වලින් නව අදහස් බිහි කරයි. දර්ශනවාදියේ, කතිකයේ, දේවදූතයේ, නීති සම්පාදකයේ අදහස් තුල විප්ලවීය වෙනසක් කළ කෙනෙක්, මේ පොළවේ අධිරාජ්‍යයන් 20ක් පිහිටුවෙක්, එක් ආධ්‍යාත්මික අධිරාජ්‍යයක් පිහිටුවෙක් ඒ මුහම්මද්ය. මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වය මනින සියලු මිමි උපයෝගී කරගත්තත් අපි අසන්නේ එකම දෙයයි. ඔහුට වඩා ශ්‍රේෂ්ඨ මිනිසෙක් තවත් වේද? خير الخلق كلهم بما في الماء.